අපි ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ වෙන්නේ මම 114ක් වේදම් කරලා ඌව පළසවත් තරම් කරා. මෙතෙක් කල අපිට කිසිම මේකක් ජෙනරල් සරපංච මහත කතා කරේවත් අපි මෛත්‍රී වෙනුවෙන් මෙලව ලියුමක් ලබා තන්නක අපි ලබා දුන්නේ. අන්තිම මෛත්‍රීපාල ජනාධිපතිතුමා තරම් කිරීම සඳහා අපි එතුමා වෙනුවෙන් නන්දනගුලගේ ගුණතිලක මහත්තයාගේ සහයෝගයෙන් යනුව අපි එතුමාම පෝස්ටර් ව්‍යාපාරිය සහ සේම පත්‍රිකා ව්‍යාපාරය අපි බදුල්ල දිස්ත්‍රික්කේ වියලුව හාලියල් ආසන තුනක අපි කරා. අපි ඒ විදිහෙන් අපිට සත පහක් අපි අරන් ආ එතුමාලා පෝස්ටර් විතරක් කරලා අරගෙන අපි වේදම් කළා මේ ව්‍යාපාරය කරා. එතුමාගේ පීල් මාසල් කම ගහගත්ත අපි ගැන හොයා බලන්නවත් මොකුත් නැහැ. එමේනේ අපි එතුමා ඉවත් වෙලා අපි ප්‍රසිද්ධිය අයින් වෙලා අටවෙනිදා කුරුණාවේ පස්සේ නැගිනවා කියන බව තමයි අපිට කියන්න තියෙන්නේ.